අපි දැන් ඉස්සරහට හදන ව්‍යස්ථාවේ සඳහන් වෙනවා අපේ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30යි. එතකොට රාජ්‍ය හා මේවකේ තියෙන සංඛ්‍යාව මට මතක නැහැ 40ක්ද කොහෙද. නමුත් ජාතික ආණ්ඩුවක් හැදීමේදී කැබිනට් මණ්ඩලයේ 45කටත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 55කටත් ගමන් කරලා 100 ප්‍රමාණයක් එනවා කියලා. දැන් මේවා අපි ජාතික විධායක සභාවේදී ඒකට කොහොම අපි කතා කරේ නුගමාරලා ඔක්කොම හිටියා. ඒගොල්ලොත් පිළිගත්තා ජාතික ආණ්ඩුවක් හැදීමේදී මෙවැනි తాවකාලිකව මෙවැනි එකකට ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. හැමෝම එකඟතාවයේ තිබුණා. ඉතින් 45ක් තමයි අපි ඔක්කොම අනුමත කරපු ගාන. කැබිනට් මණ්ඩලයට 45යි අනිත් ප්‍රමාණය 55යි කියන. තාම එච්චර ගිහිලා නැහැ. දැන් ගිහිලා තියෙන 77යි. අවශ්‍ය නැහැ ඉතින් මේක ජාතික ආණ්ඩුව හරියට ගෙනියන්න නම් ඉතින් එහෙම තියෙනවා.